නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්. මේ මොහොතේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මානසික පීඩනය පිළිබඳව. ඇයි මේ කාරණාව විශේෂයෙන් අපි සාකච්ඡා කරන්නේ කියලා බැලුවාම, මානසික පීඩනය කියන කාරණාව යම්කිසි තාපසයෙක් අරියට හඳුනාගත්තේ නැත්නම්, ආර්ය ජීවිතය තුළ ඒ කාරණාව නිවැරදිව දැනගත්තේ නැත්නම් එයාට මාර්ගේ වැඩෙන්නේ නැහැ. ඒ මාර්ගය තුළ එයාට විවිධාකාර ප්‍රශ්න ගැටළු වලට මූණ දෙන්න සිද්ධ වෙනවා. අපි දන්නවා මේ මානසික පීඩනය කියන එක, එහෙම නැත්නම් මානසික ආතතිය කියන එක අද ලෝකයේ ප්‍රතිශතයෙන් ගත්තාම විශාල පිරිසකට තියෙන ප්‍රශ්නයක්. ඇයි තපස්වරුන්ටත් ඕක තියෙනවා. භාවනා ශාලාවට ඇවිල්ලා භාවනා වඩලා උපාසක සීලය සමාදන් වෙලා ගෙදරට ගිහිල්ලා ගා ගන්න උපාසක කට්ටිය කොච්චර ඉන්නවද? යන ගමනොත් කැළඹිලා වාද විවාද කරගෙන බයින් බස්සීම් වලට ලක් වෙන කට්ටිය මේ ලෝකෙ කොච්චර ඉන්නවද? එහෙනම් මේ මානසික පීඩනය කියන කාරණාව තපස් ජීවිතයත් එක්ක විශාල බලපෑම් ඇති කරන කාරණාවක්. මේ මානසික පීඩනය ආකාර දෙකකින් පවතිනවා. එකක් තමයි පුදුජන සිතේ පවතින මානසික පීඩනය, අනිත් එක සම්මාව පුරුදු කරන ආර්ය සිතක පවතින මානසික පීඩනය. පුදුජන සිතේ පවතින මානසික පීඩනය කුමකින් නිර්මාණය වන්නේදයි කල්පනා කරලා බැලුවොත් අපට පැහැදිලිව පේන කාරණාව තමයි කෙලෙස් නිසා නිර්මාණය වෙමින් පවතිනවායි කියන එක. රාගය නිසා මානසික පීඩනයක් ඇති වෙනවා, ලෝභය නිසා මානසික පීඩනයක් ඇති වෙනවා, ද්වේෂය නිසා මානසික පීඩනයක් ඇති වෙනවා. මිනිස්සු රාගේ මොනතරම් දැවෙනවද? එක ඉරියව්වක පැයක් ඉන්න බණ ටික ආගෙන යන්නයි කියලා කිව්වම පැයක් ඉන්න බෑ. කකුල් ලේට හඹරනවා, මේට හඹරනවා, වටපිට බලනවා. කොයි වෙලේද බණ ඉවර වෙන්නේ නැකිట్లా යන්න කියන මානසිකත්වය නේද අද ගොඩක් අයට තියෙන්නේ? හැබැයි පෙම්වතිය වෙනුවෙන් තමන්ගේ කායික මානසික අවශ්‍යතාවයක් වෙනුවෙන් තමන්ට පැය පාක් විතර ඉන්න කිව්වම මේ මනුස්සයක විනාඩි පාක් වගේ බොහොම සන්තෝෂෙන් ඉන්නවා. පැය ගානක් ඒ බස් හෝල්ඩ් එකේ ඉඳගෙන ඉන්නවා ගිනි හවුවේ. ඇත්තටම මේ මනුස්සයාට සාපේක්ෂව පෘථිවියේ හිරක් නැහැ. පොළවට වැටෙන සෑම අවුවක්ම මේ මනුස්සයාගේ ඔලු කට්ටටමයි වැටෙන්නේ, කිසි ගාණක් නැහැ. ඇයි? අර රාගයට මොකවත් දැනෙන්නේ නැහැ. සමාජයක් පේන්නේ නැහැ, කිසිම ප්‍රශ්නයක් තේරෙන්නේ නැහැ. මේක මානසික පීඩනයක්. කෙලස් මිනිසුන්ගේ සිත්වල මානසික පීඩන ඇති කරනවා. මිනිසු මේක තේරුම් ගන්නේ නැහැ. අද පොසත් වෙන්න මොනස තරම් මානසික පීඩනයක් විඳිනවද? දියුණු වෙන්න තරම් මානසික පීඩනයක් මේ ලෝකයේ කොහෙවත් නැති තරම් නේද? පලිගන්න මිනිස්සු රෑදවල් දෙකේ මොනතරම් මානසිකව දුක් විඳිනවද? මොනතරම් පීඩනයකට ගොදුරු වෙලාද? එනම් ප්‍රතිජන සිතේ මේකේන මානසික පීඩනය කෙලෙස් නිසා නිර්මාණය වෙනවා. දැන් අපට තියෙන ප්‍රශ්නය තමයි දෙවනි මානසික පීඩනය සම්මා වඩන ආර්යතුරුන්ගේ සිත්වල තියෙන පීඩනය. මේ මානසික පීඩනය ඇති වෙන්නේ එයා වඩන මාර්ගය තුළමයි. මගේ ජීවිතය හොඳ අත්දැකීම් තියෙනවා. මගේ ශ්‍රාවකයෙක් හිටියා, එක දවසක් එයාට ධර්ම දේශනාවක් කිව්වා. මොකද්ද ඒ දේශනාව? සේරිවාණිජ ජාතකය. සේරිවාණිජ ජාතකය ලෝකෝත්තර තත්ත්වයෙන් එයාට විග්‍රහ කළා. ඒ ජාතක කතාව කෙටියෙන් කියනවා නම්, මාබෝසතාණන් වහන්සේ වෙළඳාමේ යනවා. එයාගේ යාළුවෙක් හිටියා කල්යාණ මිත්‍රයෙක්. කවුද මිත්‍රයා? දේවදත්ත තෙරුන් වහන්සේ. දෙන්නම බොහොම එකමුතුව මේ වෙළඳාම යෙදුනා. ඔච්චර එකමුතුද කියලා කිව්වාම මාබෝසතනන් වහන්සේ ඒ වෙළඳාම යන දිසාවට දේවදත්ත තෙරුන් වහන්සේ වඩින් යන්නේ නැහැ. ඇයි? වෙළඳාම බාධාවක් වෙයි, එයාට විකුණ ගන්න බැරි වෙයි. දෙන්න කතා වෙනවා, මම මේ පැත්තට යන්නම්, එහෙනම් මම මේ දිසාවට යන්නම්. දෙන්න දිසාවල් මාරු කරගන්නවා. ඒ තරම් සමගියක් තිබුණා, ඒ තරම් හිතවත්කමක් තිබුණා. මේම අවුරුදු ගාණක් දෙන්න වෙළඳාමේ ගිහිල්ලා මේ විදිහට ලාභ උපයාගෙන ජීවත් වෙනකොට එක ගම්මානයකට මේ පුරුද්දට පරිදි මේ දෙන්නම වෙළඳාමේ යන්න පටන් ගත්තා. ඒ වෙළඳාමේ යනකොට දේවදත්ත තෙරුන් වහන්සේ ඒ කාලේ ගොඩාක් පොසත් වෙලා දුප්පත් වෙච්ච සිටුවරේගේ ගේ ළඟින් යනකොට ඒ ගෙදර පුංචි දියණියක් ඉඳලා අඬනවා ඒ කිරියම්මට කියලා ආච්චි අම්මේ මට වලලු දෙකක් අරන් දෙන්න. ඇත්තටම ඒගොල්ලන්ගේ වලලු ගන්න සල්ලි නැහැ. ඒ ආච්චි අම්මා කියනවා එන මොනාරි වළඳක් දෙමු කියලා පරණ ඇලියක් අරගෙන ඇවිල්ලා ඒක දීලා කියනවා මේ තැලිය තියාගෙන මේ දරුවට වලලු දෙකක් දෙන්න. ඒක ගොඩාක් පරණ වෙලා විසි කරලා තිබිච්ච එකක් ඒ ගබඩාවට. දේවදත්ත තෙරුන් වහන්සේ ඒ වෙළඳා මොනතරම් දක්ෂද කියලා බැලුවාම ඒගොල්ලන්ට පේන්නත ඉමින්සරේ ඌරලා බලනවා මේක දඹරත්තරන්. මේක සෑඳ වටින එකක්. මේක ඒ කාලේ සිටුවරයා කෑම කාපු පිඟානක් මේක. මේක කපටිකමෙන් ගන්න ඕනේ කියලා මේකට වලලු දෙකක් දෙන්න බෑ එකක් දෙන්නම් කියලා පස්සේ කියන මේකට එක වලල්ලක්වත් ගන්න බෑ තවත් මොනාරි තිබුණොත් දෙන්න ඒ මොනොත් වලල්ලක් දෙන්නම් කියලා පස්සේ කපටිකමෙන් නැවත ඇවිල්ලා වලල්ලක් දෙකක් දීලා මේක ගන්නවා කියන හදාසින් ඒක අත්හැරලා ගියා. බෝධිසත්වයෝ ඒ පාරෙන් ඇවිල්ලා ඒ ප්‍රශ්නේ නැවත ආපු නිසා බෝධිසත්වයෝ මේක රත්තරන් බව දැනගෙන තමන් සන්තක සේරම වලලු ටිකයි බඩමුට්ටු ටිකයි මුදල් ටිකයි සේරම දීලා තමන්ගේ ගමනට විතරක් පුංචි ප්‍රමාණයක් ඉතුරු කරගෙන ගමන් වියදම විතරක් ඉතුරු කරගෙන සේරම ටික අර ගෙදරට දුන්නා. නැවත ආපු දේවදත්ත තමන්ගේ රන්තැලිය තමන්ගේ සහෝදරය එහෙම නැත්නම් මිත්‍රයා අරගෙන ගිහිල්ලායි කියලා දැනගත්තාම කම්පා වෙලා ඒ මිතුරා ගිය දිසාවට දුවගෙන ඇවිල්ලා බලනකොට මාබෝසතාණන් වහන්සේ තැලියත් අරගෙන ගඟෙන් මැදට විතර ඔරුවෙන් ගිහිල්ලා ගංගූරේ ඉඳගෙන දේවදත්ත තෙරුන් වහන්සේ කෑ ගන්නවා මේක ඉසෙල්ලා දැක්කේ මමයි මටයි අයිති මාසන්තක සියල්ලම දෙන්නම් අර රන් තැලිය මට ආපහු දෙන්නයි කියලා. බෝධිසත්වයෝ කියනවා ඒ ඔරුව පදින මනුස්සයාට ඒගොල්ලටම පදින්න මේ පැත්තට යන්න එපා ඒක ගත්තේ මමයි මටයි ඒක අයිති කෑ ගන්නවා නැවත එන්න කියලා. නමුත් බෝධිසත්වය එන්නේ නැහැ. පපුව පැලිලා මැරෙනවා. බෝධිසත්වයෝ රන්තැලිය අරගෙන එතර වෙලා තමන්ගේ ගමන යනවා. මොකද්ද මේ පුංචි ජාතක කතාව තුළ සේරිවාණි ජාතකය තුළ අපට තියෙන කමඨාන මොකද්ද අපට තියෙන තථාගතයන් වහන්සේගේ ජීවිත ආදර්ශය කියලා බැලුවාම මේ ලෝකේ අපි හැමෝම වෙළඳාම යනවා. අපි හැමෝම බෝධිසත්වරු අපි හැමෝම දේවදත්තලා අපි හැමෝම වෙළඳාම යනවා. යම්කිසි කෙනෙක් රාගය වෙළඳාම යනවා නම් එයා දේවදත්ත. යම්කිසි කෙනෙක් බ්‍රහ්මචර්යාවේ වෙළඳාම යනවා නම් එයා බෝධිසත්ත්ව. අද අපි වෛරයේ වෙළඳාම යන්නේ නැද්ද? ධනධාන්‍ය උපයා ගන්න වෙළඳාම යන්නේ නැද්ද? මාන්‍ය වෙළඳාම යන්නේ නැද්ද? අධ්‍යාපනයේ වෙළඳාම යන්නේ නැද්ද? නිලතල බලතල වෙළඳාම යන්නේ නැද්ද? අපි හැමෝම වෙළඳාම යනවා. මාන්නේ කියන ඒ මල්ල හරගෙන කරේ තියාගෙන අපි වෙළඳාම යනවා. හැමෝටම අපේ තියෙන වටිනාකම් පුරසාරම් අපේ උපාධි ගැන කතා කරනවා. අපි ආවල් තන රස්සාව කරන්නේ අපේ පඩිය මෙච්චරයි අපේ වාසගම මෙච්චරයි කියලා පෙළපත් නාමයේ පවා වෙළඳාම යන්නේ නැද්ද? එහෙනම් එදා සේරිවාණී ජාතකය අපට ජාතක කතාවක් විතරයි. අද වර්තමානයේ ගත්තාම අපේ ජීවිතය සේරිවාණිජ තමයි. අපි පෝසත් වෙන්න උත්සාහ කරන හැම මොහොතක් ගානේ අපි ලෝභයේ වෙළඳාම යනවා. රාගයේ පිනවන්න අපි ඇසකන දිව නාසය කියන පංචකාම පිනවන්න උත්සාහ කරන හැම මොහොතෙම කාමයේ වෙළඳාම යනවා. මාන්‍ය උඩඟු අහංකාරයේ තුවක්කාරකම කියන වෙළඳාම යනවා. කෙලෙස් වෙළඳාම යනවා අපි. එනම් බෝධිසත්ව එදා සාධාරණ වෙලා තමන් සන්තක සියල්ල දීලා රන්තැලිය ගත්තා වාගේ අපි නිකෙලෙස් වෙළඳාම යන්නට ඕනේ. කීකරුකමේ වෙළඳාම යන්නට ඕනේ. නියතමානිකමේ වෙළඳාම යන්නට ඕනේ. යථාත්පාත්කමේ වෙළඳාම යන්නට ඕනේ. අපි මේ ලෝකේ නිතරම බ්‍රහ්මචර්යාව වෙළඳාම යන්න දක්ෂ වෙන්නට ඕනේ. මෛත්‍රියේ කරුණාවේ දයාවේ වෙළඳාම යන්නට දක්ෂ වෙන්නට ඕනේ. එනා මේ විදියට අපි දේවදත්ත තෙරුන් වහන්සේ ගියා වාගේ අසත්පුරුෂ වෙළඳාමේ නොගින් අපි සත්පුරුෂ වෙළඳාමේ යනවා නම් අපි හැමෝම මා බෝධිසත්වරු තමයි. රාත්බෝධිය පතන බෝධිසත්වයන්, පච්චේක බුද්ධ බෝධිය පතන බෝධිසත්වයන්, සම්මා සම්බුද්ධත්වයේ පතන බෝධිසත්වෙක් බවට අපි පත් වෙනවා. අන්න මේ ජාතක කතාවේ තියෙන යථාර්ථය කියා දුන්නාම අපි හැමෝම වෙලඳාම යනවා. මේ මිනිස්සු උදේ පාන්දර නැකිට වෙලේ ඉඳලා පෝසත් වෙන්න ලෝභයේ වෙලඳාම යනවා. අතුරංගෙන් පරිගන්න ජීවිත කාලෙම වෑයම් කරලා දේශයේ වෙලඳාම යනවා. දකින දකින හැම කාන්තාවක්ම සරණ පාවා ගන්න හිතෙනවා. දකින දකින හැම මිනිසියාවම ස්වාමි පුරුෂයා කරගන්න හිතෙනවා. වෛරය නෙමෙයි මේගොල්ල, ද්වේෂය නෙමෙයි, රාගයේ තෘෂ්ණාවේ සරණෙත් යනවා. බලන්න යාගේ රාගය වෙලඳාම් කරන ඇටි, තෘෂ්ණාව වෙලඳාම් කරන ඇටි. බලන්න ද්වේෂය වෙලඳාම් කරන ඇටි, වෛරය වෙලඳාම් කරන ඇටි. පෝසත් වෙන්න මිනිස්සු රවට්ටන ඇටි, අහිංසක මිනිසුන්ගේ දේපල කොල්ලකන ඇටි, මිනිසුන්ගේ ශ්‍රමය හූරා කන ඇටි, ලෝභයේ සරණ යනවා. මෙන්න මේ සේරිවාණි ජාතකයේ අද හැමෝගම ඒක පුද්ගල ජාතකයක්. අපි හැමෝම ජීවත් වෙන්නේ මෙන්න මේ ජාතකයේ තුල. අද භික්ෂුන් වහන්සේලා පවා, තපස්වරු පවා මෙන්න මේ ජාතකයේ තුල නෙමෙයිද ජීවත් වෙන්නේ. තමන්ගේ අවබෝධය තුල, ඒකින මාන්නේ තුල, ඒකින වෙලඳාම යනවා. තමන්ගේ ප්‍රඥාව තුල ඇතිවෙච්ච උම්මත්තකකම නිසා යා වෙලඳාම යනවා. එයා ආරසා කරන සීලය තුල ඇතිවෙච්ච මාන්නෙන් යා වෙලඳාම යනවා. එයාගේ වස්වලට, එයාගේ මානකමට, ඒ ඇතිවෙච්ච උඩඟුකමට, ආහංකාරකමට යා වෙලඳාම යනවා. එහෙනම් අද හැපි අපි හැමෝම පැවිදි වුණා, ගිහි වුණා, මේකින සේරිවාණිජික ජාතකය තුල තමයි ජීවත් වෙන්නේ. අපි හැමෝගම ජීවිතය සේරිවාණිජ ජාතකයේ බවට පත් වෙලා මෙන්න මේ යථාර්ථය තේරුම් ගත්තාම, මේ කමඨාන තේරුම් ගත්තාම, අපි බෝසත් වෙළඳාම යන්නේ කොහමද, සත්පුරුෂ වෙළඳාම යන්නේ කොහමද, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වෙළඳාම යන්නේ කොහමද කියන කාරණාව දැනගත්ත ගමන්ම තෙරුවන් සරණයි කියලා බණ ඉවර කළා විතරයි. ඒ තාපසයාවිල්ලා මගෙන් ආනවා, ස්වාමිනී මට අවසරයක් ඕනේ. මොකද්ද කියලා ඇහුවාම, පේදුරුතුඩුවේ ඉඳලා දෙවුන්දරතුඩුව දක්වා මං අඳුරන සියලුම කෙනාට මේ සේරිවාණිය ජාතකයේ දේශනා කරන්නට අවසරයි. මට දැනුණා මෙයා අරකින ධර්මතාවයට අසු වුණා. මොකද්ද මේ ලෝකයේ කෙලෙස් වලින් මානසික පීඩණයට පත් වෙච්ච මිනිස් ඉන්නවා එකන්තයක. සම්මාව වඩන ආර්ය තුල, ඒ ධර්මතාවය තුල පීඩණයට පත් වෙච්ච කණ්ඩායමක් ඉන්නවා මේ හන්තේ. අන්න මේ හන්තේ කෙනෙක් මේ ඉන්නේ. දැන් මේ ජාතක කතාව කියනකම් එයාට නිදහසක් නැහැ, නිින්ද යන්නේ නැහැ. කොයි වෙලෙත් ඔක කල්පනා කරනවා, කොයි වෙලේද මෙතන නිදහසලා යන්නේ, මේක කියන්නට ඕනේ හැමතැනම. දැන් එයාගේ ධර්මය, එයාට අවබෝධ වෙච්ච අවබෝධය දැන් එයාට පීඩනයක් වෙලා නැද්ද? අපේ කමඨාන අපි තුල පීඩනයක් ඇති කරනවා. අපේ මාර්ග ඵලය අපිට පීඩනයක් ඇති කරනවා. මම සෝතාපන්නයි, සතර පාය නිදාසුනා කියන මාන්නය දැන් අපට පීඩනයක් වෙලා නැද්ද? අපේ අවබෝධය අපට පීඩනයක් වෙලා නැද්ද? අපට තේරෙන ප්‍රමාණය, ඒ ධර්මකාරණ අපට පීඩනයක් වෙලා නැද්ද? සමහර භික්ෂුන් වහන්සේලා යම් යම් ධර්මකාරණ අවබෝධ කරගෙන රාහදවල් දෙකේ වාඩි වෙලා මේක කල්පනා කරනවා, මෙනෙහි කරනවා. ඒක මෙනෙහි කරලා මානසික ආතතියටපත් වෙනවා, අධිරුධිර පීඩනයටපත් වෙනවා. තේරිච්ච දේ තේරුණා විතරයි, අවබෝධ වුණා නම් අවබෝධ වුණා. මේක නැවත නැවත මෙනෙහි කර කර වටිනාකමක් අදන්නේ ඇයි? ඒක මෙනෙහි කර කර ඒක තුළ වින්දනයක් ලබන්නේ ඇයි? ඒ ස්පර්ශපත්‍ය වේදනා කියලා අපි අහලා නැද්ද? ධර්මය උනත් ස්පර්ශ කෙරුව තෝනුවට වඩා ඒක තුළ බැඳීමක් ඇති වෙනවා, පැවත්මක් ඇති වෙනවා, ජාතිය ජරාවක් භවයක් ඇදෙනවා. ඇයි මේ පුංචි කාරණාවත් අපට තේරෙන්නේ නැද්ද? එහෙනම් මේකේන පුතුජන කට්ටියද කෙලෙස් වලින් මානසික පීඩන ඇති වෙනවා වාගේ, තපස්සරුන්ට තමන් වඩන භාවනා තුළ පීඩ නැති වෙනවා. බලාපොරොත්තුෙන් භාවනා කරලා ඒ බලාපොරොත්තු සංසිඳුන් නැති නිසා, ඒ බලාපොරොත්තු වෙන පීඩන තමන්ට ඒක ලැබුන් නැති නිසා, ඒ සුවේ ලැබුන් නැහැ, ඒ විවේකේ ලැබුන් නැහැ, ඒ අවබෝධය ලැබුන් නැහැ, ධානයේ වැඩුන් නැහැ. ඒ නිසා කම්පාවටපත් වෙච්ච අය මොනතරම් විශාල පිරිසක් ඉන්නවද? එහෙනම් අපේ ජීවිතවල අපි වඩන මේ ආර්ය මාර්ගය තුළ, මේ සම්මාව තුලත් අපට මානසික පීඩන ඇති වෙනවා. අපි දැනගත්ත දේවල් අපට දැන් පීඩනයක් වෙලා, ඇයි ඒ දේවල් අනිත් අයට කියන්නට ඕනේ? 500ක් ඉදිරියේ මේක කෑගාලා දේශනා කරන්නට ඕනේ. විශාල පිරිසකට මේ ධර්ම කාරණා දේශනා කරන්නට ඕනේ, අවබෝධ කරලා දෙන්න ඕනේ. දැන් මේක මානසික පීඩනයක් නේද? ධර්ම කාරණා පවා අපට විඩාවක් බවට පත් වෙලා, අපේ අවබෝධය අපට විඩාවක් වෙලා, ඒක තුලින් අපේ පීඩිත වෙලා දුක් විඳිනවා. මෙන්න මේ අඩුව හදා ගන්නට ඕනේ. අද ගොඩාක් කාර්යවරුන්ගේ ජීවිත ගත්තාම විවේකයේ මදි, අනන්ත අප්‍රමාණ අසනීප වලට ගොදුරු වෙනවා. මොකද්ද ප්‍රශ්නේ කියලා බැලුවාම, අපි භාවනා යෝගිව ඉන්නවනම්, ඒ කියන්නේ නිවැරදි ආර්ය මාර්ගයේ වඩනවනම්, රෝගී තත්ත්වෙන් නිතරම සනීපයට ගමන් කරන්න එපාය. රෝග නිරෝග වෙන්න එපාය. පීඩන අඩු වෙන්න එපාය. අවිවේකය විවේකයේ බවට පරිවර්තනය වෙන්න එපාය. එnde end අවිවේකය වැඩි වෙලා විවේකය අඩු වෙලා නිරෝගිමත් වෙට පහාඳුරෝ දැන් හරියට රෝගාතුර වෙලා අවිවේක වෙලා. මොකද්ද ප්‍රශ්නය? මේ භාවනාව වැඩෙන්නේ නැති නිසා ද්වේෂයක් ඇති වෙලා, එයාගේ ගුණධර්ම වලින් ද්වේෂ හටහරගෙන, එයා තුල රකින්න සීලය නිසා දුස්සීලයන් එකේ හරියට ගැටෙනවා. හැබැයි සිල් රකින්න කලින් එයා දුස්සීලෙක් නේද? එහෙනම් දුස්සීලියොත් එක්ක දුස්සීලෙකලා ඉන්නකොට මේ ප්‍රශ්නේ තිබුණ නෑනේ. එහෙනම් මේ සිල්වත් ආන්දරවන්ට වඩා අර දුස්සීල ආන්දරව මොනතරම් ශ්‍රේෂ්ඨද? අවුරුදු දෙකකට කලින් තමන් දුස්සීල වෙලා හිටියා. හැබැයි මෙච්චර පීඩනයක් තිබුණ නෑ. විශාල නිවීමක් තිබුණා. හැබැයි දැන් සීලයක් තමන් තුළ පවතිනවා. සීලිය සමාදන් වෙලා ඉන්නවා. හැබැයි දැන් ඉන්න සේරම සිල් නැති කට්ටිය එලා දකිනවා, විවේචනය කරනවා, ඇසුරෙන් ඈත් වෙනවා. දැන් මෙයාට මානසික ලෙඩක් තියෙනවා. එහෙනම් මේ සිල්වත් භික්ෂුවට වඩා අර දුස්සීල භික්ෂුව තුළ නිවීම මොනතරම් ශ්‍රේෂ්ඨද? මෙන්න මේ කාරණා අපි වටහා ගත්තේ නැත්නම් මේ ආර්ය ජීවිතය තුළ පවතින මේ ධර්මතාවයන් නිවැරදිව අවබෝධ කරේ නැත්නම් අපි යන මේ මාර්ගය සම්පූර්ණ වෙන්නේ නැහැ. මේක තුලත් යම්කිසි පීඩනයක් ඇති වෙලා මානසිකව අපි රෝගාතුර වෙනවා. එහෙනම් අපි මේ ලෝකේ ජීවත් වෙන සෑම මොහොතක් ගානේ අපි දැනගත යුතු කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි පෘථුජර ලෝකයේ හිටියාම කෙලෙස් වලින් අපිට මානසික පීඩ නැති වෙනවා. ආර්ය ලෝකයේ හිටියාම අපි වඩන සම්මාව තුළ අපට මානසික පීඩ නැති වෙනවා. පිරිනිවන් පානකම් ඔය ප්‍රශ්නේ තියෙනවා. එහෙනම් පිරිනිවන් පානකම් මේ ප්‍රශ්නේ තියෙනවා. හැබැයි මේක වඩන්න පටන් ගත්ත වෙලේ ඉඳලා මේ කියන පීඩණය අඩු විය යුතුයි. අපි පීඩණය නැති කරන ක්‍රමය නෙමෙයි කතා කරන්නේ. නිවැරදිව වැඩුවාම මේ පීඩණය අඩු වෙනවා. පීඩණය අඩු වෙන්නේ නැත්නම් පීඩණය දවස ගානේ වැඩි වෙනවා නම් කමටහන් නිවැරදි වෙන්න මාර්ගය වඩන්න පීඩණය වැඩි වෙනවා නම් ඒකේන කමටහනත් වැරදි, ඒකේන මාර්ගයත් වැරදි. එහෙනම් මේ ධර්මතාවයන් අපි නිවැරදිව වටාගෙන අපි වඩන සම්මාව තුළ, අපි වඩන මාර්ගය තුළ මේ වගේ මානසික ආතති ඇති වෙනවා නම්, පීඩන ඇති වෙනවා නම් ඒවා නිවැරදි කරගන්න ඕනේ. කවදාවත් සම්මාදිට්ඨියක් නම් මේක තුළින් ඇති වෙන්නේ නැහැ. ඇයි අපි ඒක නිවැරදිවම කියන්නේ ඇති වෙන්නේ නැහැ කියලා? මාර්ගය කියන්නේ නිවීම තමයි. නිවෙන්නේ නැත්නම් ඒක මාර්ගයක් වෙන්නේ කොහමද? බඩගිනි සනසනවා නම්, බඩගිනි නැති වෙනවා නම් විතරයි ඒකට කෑම කියලා කියන්නේ. ඔච්චර කෑවත් බඩගිනි නැති වෙන්නේ නැත්නම් ඒක කෑම වෙන්නේ කොහමද? එහෙනම් දකින්නකොට නිවෙනවා නම් අන්න ඒක ආහාර. ඇසෙනකොට නිවෙනවා නම් ඒක ආහාර. දැනෙනකොට නිවෙනවා නම් ඒක ආහාර. සිතනකොට නිවෙනවා නම් ඒක ආහාර. එහෙනම් නිවීම තමයි අපි මේ ආයතන හය තුලින් වඩන්නට ඕනේ. මොකද්ද මේ පීඩනය කියලා බැලුවාම අපි දැනගත්තා මේ මනසට පීඩනයක් තියෙනවා. ඒක ආකාර දෙකකින් පවතිනවා. මොකද්ද මේ ආකාර දෙක? අන්ත දෙකෙන් ලෝකේ නිර්මාණය වෙච්ච නිසා ආකාර දෙකක පීඩන පවතිනවා. එකක් තමයි අත්ත කියලා මතාන යෝගෙන් එක පීඩනයක් පවතිනවා. ඒක කෙලස් නිසා ඇතිවෙන එකක්, දුකෙන් අටගන්න එකක්. කාමසුකල්ලි කාණ යෝගිය කියන අනිත්‍යන්තේනොත් මානසික පීඩනයක් තියෙනවා. ඒක සම්මාව තුලින් ඇතිවෙන එකක්. ඒක සැපය තුලින් ඇතිවෙන එකක්. ඒක ආර්ය මාර්ගයේ වඩන නිසා ඇතිවෙන පීඩනයක්. එහෙනම් මානසික ආතතිය එම නැත්තම් පීඩනය මේ ලෝකයේ පවතින අන්ත දෙකට සාපේක්ෂව ක්‍රම දෙකකින් නිර්මාණය වුණා. හැබැයි මේ ලෝකයේ හැම දෙයක්ම ආයතන 6න් ක්‍රියාත්මක වෙන නිසා ඒ ආයතන 6න් ගනුදෙනු කරන සෑම නාම රූප ධර්මතාවයක්ම සතරමා භූතයගේ නිර්මාණය වෙච්ච නිසා මේක ආකාර අතරකින් පවතිනවා. දැන් මේකේන පීඩනය භෞතික වස්තු වලින් අපට එන්නේ නැද්ද? පන්සල් වල මායින් වලට නඩු දාන්නේ නැද්ද? විහාරාධිපතිකම් වලට නඩු දාන්නේ නැද්ද? දේපළ වලට නඩු දාන්නේ නැද්ද? කුටි වලට නඩු දාන්නේ නැද්ද? අපි ඉන්න පරිසරයේ ගස් කොළන් වලට නඩු දාන්නේ නැද්ද? අපි ජීවත් වෙන සෑම මොහොතක් ගානේ මේ භෞතිකයත් එක්ක මේකේන මානසික පීඩන ඇති වෙනවා. සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා බොහොම පිළිවෙලයි පෑන තියන්න වෙනම තැනක් තියෙනවා, පොත තියන්න වෙනම තැනක් තියෙනවා, සෙරපුව තියන්න වෙනම තැනක් තියෙනවා, ඉදි කට්ට තියන්න වෙන තැනක් තියෙනවා, ඇට්ට කට්ටක් තියෙනවා, ඒ ඇට්ට කට්ට තියන්න වෙනම තැනක් තියෙනවා. බැරි වෙලාවන් කවුරු හරි කෙනෙක් කුටියට ඇවිල්ලා ඒක වෙන තැනකින් තිබ්බාමත් බලා ගන්න පුළුවන් උන්වහන්සේගේ තියෙන ගුණධර්ම. අඟුලිමාල ආරූඪ වෙනවා ඒ අවස්ථාවේදී. ඇයි ඒ තරම් ගැටෙනවා? ඒ මානසික පීඩනය ඉවස ගන්න බෑ. එහෙනම් මේ භෞතික වස්තු තමයි නඩත්තු කරන්න ගත්තාම ඒක තුළින් පීඩනයක් ඇති වෙනවා. එයා පෘතුජන වුණත් ආර්ය වුණත් මේ පීඩනය ඒකාන්ත වශයෙන්ම එයාගේ සිතේ ඇති වෙනවාමයි. පාත්‍රයේ බිම තිබ්බාම තරහා යනවා. හැබැයි බිම තින යපස් වලින් උණු කරලා තමයි එයා ඒක හැදුවේ. පටවියෙන් නැතුව කොහමද පාත්‍රය කඩන්නේ? මැටි වලින් අදපු පාත්‍රය ගත්තේ පොළවේ නේද? මැටි වශයෙන් තියෙන තාක්කල් ප්‍රශ්නයක් උන් නැනේ. ඒක පාත්‍රයක් කරලා හතට දුන්නාට පස්සේ දැන් රටේ නැති ප්‍රශ්න දැන් අපි නඩත්තු කරන්නේ නැද්ද? පාත්‍රයට ගරු කළ යුතුයි, පාත්‍රේ පරිස්සම් කළ යුතුයි. හැබැයි ජීවිත කාලෙම පාත්‍රේ පරිස්සම් කරලා මාර්ගඵලයක් නැත පෙරේත ලෝකෙට යනව නම් ඒ පරිස්සමෙන් ඇති වැඩේ මොකද්ද? අපි කුටිය තුල සේනාසනය තුල පරිස්සම් කරන ගස් ගල් හැම එකක්ම වටිනවා. පරිසරය ආරක්ෂා කළ යුතුයි, ඒ සාංගික දේපළ ආරක්ෂා කළ යුතුයි. අපි මේවා ආරක්ෂා කරලා බෛරවේ කළා ඉපදෙනවා නම් මැරිලා ඒ ආරක්ෂාව ඇති කම මොකද්ද? ඒක ඇති වටිනාකම මොකද්ද? එහෙනම් විය යුත්තේ ඒක නෙමෙයි, ඒ මානසික පීඩන නිදාසන එක, මාර්ගය වඩන එක, මේ ලබාපු මිනිසත් භවයේ රාත් වෙලා පිරිනිවන් පාන්න සුදුසුකම් ලබන එක. එහෙනම් පටවි මට්ටමෙන් අපේ කුටිය නිසා අපට විශාල මානසික පීඩනයක් ඇති වෙනවා. දොර මෙතන තියෙන්න ඕනේ, ජනේලෙ මේක මෙතන තියෙන්න බෑ, මෙතන තියෙන්න ඕනේ, වැසිකිළිය මේම තියෙන්න ඕනේ, බයිනතන පඩිපෙළවල් හතරක් තියෙන්න ඕනේ, ඒක යම්කිසි ක්‍රමයකට ලස්සනට අදලා තියෙන්න ඕනේ, අත්තට තියෙන්න ඕනේ. දැන් මේක පීඩනයක් නෙමෙයිද? ඒවා කවුරු හරි කෙනෙක් කැඩුවා නම්, බින්දා නම්, වෙනස් කළා නම්, එතනින් යන්න සිද්ධ වුණා නම් මොනතරම් පීඩනයක් අපට එනවද? දැන් මේ පීඩනය භෞතික දේ තුලින් එයා විඳිනවා. එයා කායානුපස්සනා වරද්දගත් ආර්ය ශ්‍රාවකයෙක්. එහෙනම් ආර්ය ශ්‍රාවකයා කියලා කියන්නේ මොකද්ද? එයා මාර්ගය දන්නවා. මාර්ගය දැනගත්තට වැඩක් නැහැ, ඒක වඩලා ප්‍රත්‍යක්ෂ කරන්න එපාය. මාර්ගය දන්නවයි කියලා කියන්නේ එයා උපාසක කෙනෙක්. එහෙම නැත්නම් බුදුන් සරණ යන කෙනෙක්. එහෙනම් බුදුන් සරණ යන තාපසෙයි, එහෙම නැත්නම් බුදුන් සරණ යන උපාසකයෙක් වෙනවා. මාර්ගය දැනගත්තාම ඒ මාර්ගය වඩනකොට ඒ වඩන මාර්ගය තුලින් එයා සෝතාපන්න මාර්ගයට වැටෙනවා. ඒ වඩන මාර්ගය නිවැරදි කියලා ප්‍රත්‍යක්ෂ කරනකොට එයා සෝතාපන්න ඵලයටපත් වෙනවා. දැන් අපට වැරදිලා නේද? පටවි මට්ටම තුල මේ කෝපපින්ගම් වලට මේ තරම් කැළඹෙනවනම් වතුර ගන්න බාල්දි අරන් ගිහිල්ලා ඒක ගෙනල්ලා තිබ්බේ නැහැ කියලා මෙච්චර තරහා යනවනම් භික්ෂුන් වහන්සේලාත් එක්ක ගැටෙන්න තරම් දබර වෙන්න තරම් කැළඹෙනවනම් මේ හැම දේ තුළින්ම අපි මේ භෞතික නාම රූපات එක්ක ගැටෙනවා කෙනක නේද? පීඩණයට ලක් වෙනවා කෙනක නේද? එනා මේකේන මානසිකත්වයෙන් ඉන්න සියලුම අය මේකේන පටවිය තුල පීඩණයටපත් වෙච්ච මාර්ගය වරද්දගත් තපස්වරු. එනා මේ සෑම දෙයක්ම පරිභෝජනය සඳහා පමණයි. මගේ ළඟ තිබුණාත් අර භික්ෂුව ළඟ තිබුණාත් දෙකම එකයි. ඇයි මේම දකින්නේ නැත්තේ? මැරෙනකොට ගෙනියන්න බැරි නම් ඇයි කෑගාන්නේ? මොකටද උඩපයින්නේ? මොකටද තර්ක කරන්නේ? මොකටද මේවා අල්ලාගෙන නඩත්තු කරන්නේ? මරිච්ච මිනිසුන්ගේ මිනිවලවල් ආරලා බලන්න කෝප්ප පිඟන් තියනවද? රත්තරන් මුතුමැණි තියනවද? එකතු කරපු සල්ලි ටික ඇතුලේ තියනවද කියලා මොකවත් නැහැ. එහෙනම් මියපරලෝ යනකොට හැමදේම තියලා යනවා නම් මේක දැන තව කෙනෙක් ළඟ තිබුණාම මොකද වෙන්නේ අපට? අපේ අයිතිය තව කෙනෙකුට පැවරුණාම මොකද වෙන්නේ අපට? ඇයි මේ සම්මාව දැක්කේ නැත්තේ? මේ පටවි ධාතුව තුළ මේ නාම රූප වල තියෙන පීඩණයෙන් අයි අපි නිදහස් වෙන්න දක්ෂුන් නැත්තේ. ඒ නිසා අපි තාම පටවියෙන් පීඩණයටපත් වෙච්ච මාර්ගය වරද්දගත් තපස්වර වෙලා මෙන්න මේ ධර්මතාවය තේරුම් අරගෙන තිබුණත් පාවිච්චි කරනවා නැත්තම් සන්තෝෂයෙන් ඉතදා ගන්නවා. ඒකට කැළඹෙන්නේ නැහැ. ඒව හොයන්න යන්නේ. ඒවට දොස් කියන්නේ නැහැ. ඒවට නඩු දාන්න යන්නේ. මෙන්න මේ තාපසයා තමයි පටවි මට්ටමින් ලැබෙන පීඩණයෙන් නිදහස් වෙච්ච නිවැරදිව සංසුන් වෙච්ච සංසුන් ඉඳුරන් ඇති නිවැරදි තාපසයා. මාර්ගයේ අරියට ගමන් කරන තාපසයා බවට පත් වෙනවා. මානසික පීඩණයෙන් නිදහස් වෙච්ච තාපසයා බවට පත් වෙනවා. මෙන්න මේ මාර්ගය අපි වඩන්නට ඕනේ. මෙන්න මේකේන මාර්ගය අපි ගමන් කරන්නට ඕනේ. තවත් මානසික පීඩනයට පත් වෙච්ච තපසවරු ඉන්නවා. ඒ තපසවරු තමයි කවුද මේ ස්පර්ශය නිසා පීඩන ඇති කරගත්ත කට්ටිය? හොඳට වාඩි වෙලා ඉන්නවා. කවුරු හරි ඇවිල්ලා යාදියා බලලා hina වෙච්ච ගම පොළු අරගෙන පස්සෙන් පන්නනවා. මේ මිනිස්යා මට අපහාස කළා, මට වීලු කළා, මාව තරහ ගැස්සෙව්වා. මේ මිනිස්යා මට අපහාස කළයි කියලා එකක් අල්ලා ගන්නවා. hina යන එක වරදක්ද? අචින් යන්න බැරිද? හැනුන් යන්න බැරිද? hina යන්න බැරිද? නිදිමත ඇවිල්ලා නිින්ද යන්න බැරිද? කැස්සක් එන්න බැරිද? මේක ස්වභාව ධර්මයාගේ අදායාද? ඇයි ඒව තානම් කරන්න විනයවත් අපට දාලා නැන්නේ? ඈනුන් අරින්න එපා කියලා මොන විනයද කියලා තියන්නේ? කැස යවන්න එපා කියලා මොන විනයද කියලා තියන්නේ? hina වෙන්න එපා කියලා මොන විනයද කියලා තියන්නේ? නිදා ගන්න එපා කියලා මොන විනයද කියලා තියන්නේ? hina වෙච්ච කෙනාට තියෙන ප්‍රශ්නේ මගේ ප්‍රශ්නේ වෙන්නේ කොහමද? ඈනුන්ගේ කෙනාට තියෙන ප්‍රශ්නේ මගේ ප්‍රශ්නයක් වෙන්නේ කොහමද? එහෙනම් අපි මේකෙන ස්පර්ශ තුලෙන් දකින දේ තුල ඇතිවන ස්පර්ශය නිසා අපි මානසික පීඩන අදා ගන්නවා. ඇයින ශබ්ද තුලින් අපි මානසික පීඩන අදා ගන්නවා. දෙනමක් එකතන කතා කරනවා නම් පොඩ පොඩ අර කූඩල්ලා වාගේ ගොළුබෙල්ලා වාගේ ඇදිලා යන අරපැත්තටයි අපි ගැනද දන්නේ විවේචනය කරන්නේ. මගේ තෝපදූපද දන්නේ මේ කතා කරන්නේ? මටද දන්නේ අපහාස කරන්නේ? මේක ආගන්න ඕනේ, මේක දැනගන්න ඕනේ, නැත්තම් නිඳ යන්නේ ඔළුව අතරට පැලෙන්න දනවා. මෙයා තාපසයෙක් නෙමෙයි, මෙයා මානසික රෝගියෙක්. මෙයා රෝහල්ගත වෙලා දඟලෙන් බඳලා ප්‍රතිකාර ලබන්න ඕනේ කෙනෙක්. මෙයාට කොහොමද ආර්ය මාර්ගයේ වැඩෙන්නේ? මෙයා තාපසයෙක් නෙමෙයි, තපස්සෙස් ගත්ත සාමාන්‍ය මානසික ලෙඩෙක්. කවුරු මොනවා කතා කරත් මොකද්ද? මගේ ඉසකෙස් ගා කළු වෙන්නෙත් නැත්තම්, සුදු වෙන්නෙත් නැත්තම්, මගේ දේපල අඩු වැඩි වෙන්නෙත් නැත්තම්, අනේ දෙයියනේ මොනවා කතා කරත් කමක් නැහැ. කොයි දෙයිය ඇවිල්ලා සාකච්ඡා කළත් මට ප්‍රශ්නයක් නැහැ. තියෙන දේ කාලා බිලා මගේ වැඩක් බලාගත්තාම අන්න ස්පර්ශයේ නිසා නිවීමටපත් වෙච්ච සැබෑ තාපසයා දකින දේ තුලින් කැළඹෙනවා නම් එයා ස්පර්ශය නිසා කැළඹෙන මානසික පීඩණයටපත් වෙන ඒ කලබල වෙච්ච තාපසේකයා. ඇසෙන දේවල් නිසා කලබල වෙනවා නම් ඇසීමෙන් ශබ්දයෙන් මානසික පීඩණයටපත් වෙච්ච තාපසෙන්. කෑම හම්බෙනවා, දානේ හම්බෙච්ච ගමන් වළඳනකොට තරහා යනවා. උපවාස කට්ටියට කෑම දුන්නාම තරහා යනවා. ඇයි ලුණු ඇඹුල් නැත්තම් එයා කැමති නැති ව්‍යංජන තියෙනවනේ අරියට තරහා. දානේ අරගෙන හොඳට අනලා කටලඟට අරගෙන පොඩ්ඩක් කාලා ඉතුරු ටික නිකන් විසි කරනවා. පොලේ ගැව්වා වගේ පාත්‍රය ඇතුළටම ගානවා. මොකද්ද ඒක තුළ තියෙන යථාර්ථය කියලා බැලුවාම එයා ඒ රස තුළින් පීඩනයටපත් වෙච්ච මානසික ලෙඩකයා. මම ප්‍රශ්නයක් අහන්න කැමති, මේ රස කියන එක අඟල් අතරට සීමා වෙච්ච එකක් නෙමෙයිද? දැන් කට්ටිය අහන මොකද්ද මේ අඟල් අතර? මේ දිවට කිව්වේ අඟල් අතර කියලා. මේ අඟල් අතර දිවට නේද ලුණු ඇඹුල් රස දැනෙන්නේ? මිරිස් රස, කාට රස, තිත්ත රස, පැණි රස, ඇඹුල් රස, මේකින හැම රසක්ම දැනෙන්නේ මේ අඟල් අතරක පුංචි දිව කෑල්ලට නේද? දිවෙන් පල්ලයට ගියාම කොයි මේ පැණි රස, ලුණු රස, ඇඹුල් රස? මොකවත් නැහැ. ඇයි මේක තේරුම් ගන්න බැරි? කුසගින්න නිවනවනා රසෙන් ඇති ප්‍රශ්නේ මොකද්ද? ගමන යවෙනවා නම් ඒක කකුල් දෙක උනත් ගුවන් යානයක් උනත් වාහනයක් උනත් ප්‍රශ්නයක් නැහැ ගමන යවෙනවනේ. සුනාපරන්තේට පයින් ගියේ ප්‍රශ්නයක් නැහැ පුන්නමන්තාන් චිත්තපුත් ආන්දරවන්ට. ඇයි ගමන යනවා නම් ප්‍රශ්නයක් නැහැ යවෙනවනේ. ඇයි මේ සම්මාව අපි තුල වැඩෙන්නේ නැත්තේ? මේ සම්මාවෙන් ඇයි අපි ලෝකේ දකින්නේ නැත්තේ? එන රස දැනිච්ච ගමම අනේ මේක ප්‍රිය නැහැ මේකල ලුණු අඩුයි මේකට සීනි අඩුයි රටේ නැති ප්‍රශ්න දාගෙන මානසිකව පීඩණයටපත් වෙනවා නම් එයා මේ ස්පර්ශය තුලින් පීඩණයටපත් වෙච්ච තාපසයක් නිසා ඒ ස්පර්ශය තුලින් නිවීමටපත් වෙච්ච ශ්‍රේෂ්ඨ තාපසයක් නෙමෙයි එයා තාම මානසික ලෙඩෙන් මාර්ගය වරද්දගත් තාපසයෙන්. එහෙනම් අපේ ජීවිතවල මේකේන පටවි මට්ටමේ තියෙන ඒ සියලුම ස්පර්ශ වලින් අපි නිදහස් වෙන්නට ඕනේ. පටවිය නිසා අපි පීඩණයටපත් වෙන්නේ නැත්නම් පටවිය තුලින් නිදහස් වෙනවා නම් ඒ පීඩණයෙන් අපි නිදහසෙච්ච මානසිකත්වයට ඉමිකම් කියනවා නම් ඒ කාන්ත වශයෙන් අපි සෝතාපන්නයි. අපි දැනගත්තා මේම පීඩනය පටවිය තුල එනවා බඩු මුට්ටු වල එනවා සිවුරු රෙදිපිලි වල එනවා අපි පරිභෝජනය කරන සෑම උපකරණයක් තුලින්ම මේක එනවා. මේක දැනගත්තා මෙයා මාර්ගය දන්න කෙනෙක් එයා උපාසක කෙනෙක් බුදුන් සරණ යන කෙනෙක් ඒක පුරුදු පුහුණු කරනකොට එයා සෝතාපන්න මාර්ගය යන කෙනෙක්. අන්න ඒක ප්‍රත්‍යක්ෂ කරගෙන මෙන්න මේක තමයි මට තේරුනේ මේක තමයි පුරුදු කලේ කියලා ප්‍රත්‍යක්ෂ කළාම එයා සෝතාපන්න ආර්ය ශ්‍රාවකෙන් එයා ඒකාන්ත වශයෙන්ම අත්වෙනි භවයෙන් පිරිනිවන් පාන කෙනෙක් එයා බොහොම ශ්‍රේෂ්ඨ උත්මයෙක් මේ ලෝකෙට. එනම් ස්පර්ශ නිසා අපට මේ දුක ඇති වෙනවා මේ පීඩන ඇති වෙනවා මානසිකව පීඩන මන් ලබා ගන්නවා මේ ස්පර්ශ නිසා. දරුවෝ මතක් වෙනකොට සිටිවිලි වලින් ඒ ස්පර්ශ වලින් මන් පීඩනේ ලබන්නේ නැද්ද? දේපල මතක් වෙනකොට පීඩන ලබන්නේ නැද්ද? හැමෝටම මිනිස්සු සල්ලි පූජා කරනවා දේපල පූජා කරනවා ඉඩකඩම් පූජා කරනවා සේනාසන පූජා කරනවා අනේ මට කවුරුත් මොකවත් දෙන්නේ නැහනේ අර ආන්දරගොල්ලොන්ට ලස්සකනම් දෙනවා මට බස් එකේ යන්න රුපියල් 5ක් නැහැ ඇයි මට මෙච්චර පීඩනයක් දැනෙන්නේ? එහෙනම් මෙතන තියෙන ඊර්ෂ්‍යාව නෙමෙයිද? ඒ කට්ටියට ලැබෙනවා සාදු කියන්න ඒ කට්ටියට ලැබෙන දේ මට ලැබෙන්නේ නැහැ කියලා උඩපණින්නේ ඇයි? ඉරිසියාව නෙමෙයිද? ලෝභකම නෙමෙයිද? තෘෂ්ණාව නෙමෙයිද? ඇයි මේ අසත්පුරුෂ ගුණධර්ම තාම නඩත්තු කරන්නේ? 2600ක් වෙනකම් මේක නඩත්තු කරලා ඉපදිලා තාම අපට බැරි ගැවුනේ නැද්ද? මේ දුක තාම තේරුම් ගත්තේ නැද්ද? තව බව කීයක් යන්නද? අපි මේක තාම පරිස්සම් කරන්නේ මේ කෙලස් ටික. මට සල්ලි අවශ්‍ය නැහැ. එහෙනම් ගන්න කෙනාටයි මම විරුද්ධ වෙන්නේ. මට සේනාසන අවශ්‍ය නැහැ. එහෙනම් සේනාසන නඩත්තු කරන කට්ටියට මම මොකටද විරුද්ධ වෙන්නේ? මට වාහන අවශ්‍ය නැහැ. එහෙනම් වාහන තියෙන කට්ටියට මම මොකටද අපහාස කරන්නේ? මේ තුලින් මට ඒවා නැහැ කියන එකයි මම කියන්නේ. මටත් ලැබෙන්න ඕනේ කියන එකයි මේ කියන්නේ. ඒ කියන්නේ මමත් මේවට කැමතියි කියන ඒකින පුතේජන ස්වභාවයේ මේ ඉන්නේ. ඒ නිසා තමයි අර තරහා යන්නේ. ඒ නිසා තමයි එලා දකින්නේ. Tamante එක ප්‍රශ්නයක් නැත්තම් Tamange නිවීමට මේ දේවල් අවශ්‍ය නැත්තම් අනිත් අයට ප්‍රශ්නයක් වෙන එකට Taman මොකටද පෙරකදෝරුවේ තෙන්නේ නඩු කියන්නේ? මෙන්න මේ ධර්මතාවය තේරුම් ගත්ත කෙනා එයා සකෘදාගාමි මාර්ගය තේරුම් ගත්තා. කිසිම කෙනෙකුගේ පීඩනයක් මගේ පීඩනයක් නෙමෙයි. කිසිම ස්පර්ශයක තියෙන පීඩනය මං අයිති කරගන්නේ. කිසිම ස්පර්ශයක් ඇසකන දිව නාසය සමසිතේ ඒ ස්පර්ශ පීඩන එකක්වත් මගේ නෙමෙයි කියලා මේ පීඩනය නිදහස් වෙනවා නම් එයා සකෘදාගාමි ඵලයටපත් වෙලා ඉවරයි. එයා ශ්‍රේෂ්ඨ උත්තමයන් මේ ගෞතම තථාගතයන් වහන්සේගේ ශාසනය තුල. නවත පීඩනයක් වෙනවා. ඒක තමයි අපේ අවබෝධය, අපේ ප්‍රඥාව, අපේ ගුණධර්ම, අපේ සීලය, අපේ වස්. එහෙනම් අපි මානසිකව දවසින් දවස අපේ මානකම පරණ වෙනකොට, අපගේ වස් ප්‍රමාණය වැඩි වෙනකොට ඒක තුලින් දැන් අපට පීඩනයක් ඇති වෙනවා නේද? මම වැඩි හිටියා මට වැන්දේ නැහැ. එහෙම නීතියක් තියෙනවද? ඒ බාලයා දන්නවා වැඩි හිටියට වඳින්න ඕනේ. යාට අවශ්‍ය නම් යා වඳි. ඒක යා කැමැත්තෙන් දෙන්න ඕනේ. අර මොකද්ද අර පුරාණේ කතාවක තියෙනවා සතවිසිපා ගන්න දීලා ආම්ද්‍රෝ කියලා කියාගත්ත වලව්වේ මාත්‍යෙක් හිටියලු. පස්සේ මිනිස්සු සතවිසිපාට ආම්ද්‍රුනේ කියලා අමතන්නේ ඒ වලව්වේ මා ආමුට. පස්සේ රුපියල ගානේ දුන්නා. පස්සේ රුපියල් පාට වතයට ආම්ද්‍රෝ කිව්වේ නැල්ලු කවුරුන්? දැන් මේ වගේ කතාවක් නෙමෙයිද? මම බත් කකා මට වයසක ගියයි කියලා ඒකට වඳින්න කිව්වාම මේක මානසික ලඩක් නෙමෙයිද? මම ගුණධර්ම වලින් පෝෂණය වෙලා නම් මම අනාගාමි රාත්‍ත්‍ය උත්තමයෙක් නම් මම ඒකේන නිවැරදි මාර්ගයේ යනවා නම් මගේ සීලය මේ ලෝක සත්‍යයට වටිනා සම්පතක් නම් මම කියන්න අවශ්‍ය නැහැ. මම ඉන්න දිසාවට මිනිස්සු වඳිනවා. අද ගෞතම තථාගතකේන නම කිව්වාම දිව්‍ය ලෝක දෙවිවරු දෝත් මුදෙනින් අද්දක එකතු කරගෙන සාදු සාදු කියලා සාදුකාර දෙනවා. කවුද බුදුහාමුදුරුවෝ ගැන කිව්වේ? කවුරුත් කිව්වේ නැහැ. නම කියනකොට සාදු කියනවා. ඇයි ඒ උත්තමයන් වහන්සේගේ ගුණවලටයි සාදු කියන්නේ? එහෙනම් වයසට ගියාට වැඳුම් ලබන්න බෑ. එයාගේ ගුණධර්ම වලට මිනිස්සු ඉබේ වඳිනවා. වත්කම් වලට වැඳුම් ලබන්න බෑ. ඒ වත්කම ධාර්මික නම් ඒක සාසනික දෙයක් නම් අන්න එදාට වඳිනවා. මෙන්න මේ වගේ ධර්ම කාරණාවල් අපි අවබෝධ කරගෙන නැති නිසා අපි තාම අනාගාමී උනේ නැහැ. තාම ධර්ම කාරණාවලේ මානසික පීඩණයෙන් පෙළෙනවා. අපේ අවබෝධය දැන් අපට පීඩනයක් වෙලා මෙච්චර ධර්මස්කන්ධ මම දන්නවා. ප්‍රතිමෝක්ෂ සංවරශීලිය මට කටපාඩමින් කියන්න පුළුවන්. හැබැයි සෝතාපන්න නැත්නම් ඒ කටපාඩමින් ඇති වැඩේ මොකද්ද? පොටලේ හාමුදුරන්ටත් සම්පූර්ණ 84 දාම කටපාඩමින් තිබුණා. හැබැයි ඉස්බිස්සුව කියලා කිව්වේ නැද්ද? මෝග පුරුෂයා කියලා කිව්වේ නැද්ද? ඇයි ඒකේ වටිනාකමක් නැහැ? මේක තේරෙන්නේ නැද්ද අපට තාම? එහෙනම් මේ සෑම ධර්මස්කන්ධයක් තුලින්ම අවබෝධය තුලින්ම ප්‍රඥාව තුලින්ම ඒ සෑම ධර්මස්කන්ධයේ මතකය තුලින්ම අධ්‍යාපනය තුළින්ම අපට යම්කිසි පීඩනයක් ඇතිවෙනවා නම් අපි තාම ඒකින ධර්මස්කන්ධය තුළින් පීඩනයට පත්වෙච්ච මම්මුලා වෙච්ච තාපසයෙක් නේද? අපේ අවබෝධය තුළින් අපි පීඩනයට පත්වෙන්නේ නැත්නම් වඩන මාර්ගය තුළ පීඩනයට පත්වෙන්නේ නැත්නම් අපිට තේරෙන සම්මාව තුළ පීඩනයක් ඇති වෙන්නේ නැත්නම් අපේ කමඨාන අපි තුළ පීඩනයක් ඇති කරන්නේ නැත්නම් අපි ගනුදෙනු කරන පරිභෝජනය කරන සෑම ධර්මස්කන්ධය තුළින්ම පීඩනයක් එන්නේ නැත්නම් එයා ඒ කියන්නේ ධර්මයේ තුළින් ඒ විවේකයට පත්වෙච්ච තාපසේකයා එයා අනාගාමි උත්තමයෙන්. අපගේ සිටිවිලි අපට පීඩනයක් ඇති වෙනවා. සමහර රාග සිටිවිලි ඇති වුණාම පුතුජනයට ප්‍රය ගානක් දැවෙනවා. සමහර අය වෙවුලනවා රාගය ඇති වුණාම. මොකද ඒ තරම් පීඩණයට පත් වෙලා බැඳලා තිබ්බාම බැඳපු ගාත් එක්ක එල්ලනවා. මොකද ඒ තරම් පීඩිතයන්. බනිනකොට නිඳා කරනකොට අපහාස කරනකොට මොනතරම් පීඩනයක් ලැබෙනවද? ශබ්දයේ නිසාත් අපි පීඩණයට පත් වෙනවා. අම්මා තාත්තා මතක් කරලා දැන්නාම පොළු අරගෙන ඒ මිනිස්සයා ඝාතනය කරන්න යන්නේ නැද්ද? දැන් මේ වචන අපට පීඩනයක් ඇති කළානේ. සිතුවිලි පීඩනයක් ඇති කළානේ. අසුවලා මට මේම කළා. අසුවලා මේ විදිහට මට කතා කළා. ඒ මතකයන් දැන් අපි තුල පීඩනයක් නඩත්තු කරන්නේ නැද්ද? මේම සිතුවිලි වලින් පීඩනයක් ඇති වෙනවා. මේම සිතුවිලි වලින් පීඩන මාතුල නිර්මාණය වෙනවා කියනක දැනගත්තාම චෛතසිකයේ පීඩනේ අඳුනගත්ත සෑම උත්මයෙක්ම රාත් මාර්ගයට වැටෙනවා. ඒ පීඩනේ නිදාස් වුණාම චෛත කිසිම චෛතසිකයෙන් පීඩනයක් ලැබෙන්නේ. ඒ සෑම චෛතසිකයක් තුළම පවතින්නේ සම්මා සතියක් පවතිනවා, සම්මා සමාධියක් පවතිනවා. හැම චෛතසිකයක් තුළින්ම නිදාසෙච්ච මානසිකත්වයක් පවතිනවා. කිසිම පීඩනයක් නැතුව මේ නාම රූපත් එක්ක ජීවත් වෙනවා. ඒ කියන්නේ එයා ඒකාන්ත වශයෙන්ම රාත්‍ත්‍ය උත්තමයෙන්. එනා චෛතසිකවල ඇතිවන පීඩනයේ නිදාසෙච්ච ආර්ය ශ්‍රාවකෙන්. එනා මේ ධර්මතාවය අපගේ ජීවිතවල මොනතරම් අපට වැරදීම් ඇති කළාද, මොනතරම් අපේ ජීවිතයේ වැරදුනාද? දැන් අපි දන්නවා මේ ලෝකේ ජීවත් වෙන අපට පීඩනයක් කියලා එකක් පේනවා. ඒ පීඩනය ක්‍රම දෙකකින් එනවා. සිතට කොමක්ද පළවෙනි පියවර? ඒ කියන්නේ කෙලෙස් වලින් පුතුජනයට පීඩනයක් එනවා. මම පැවිදි වෙලා හිටියත් වැඩක් නැහැ. මම පුතුජන නම් අනිවාර්යයෙන් මට එන පීඩනය කෙලෙස් වලින් පමණයි. මම සම්මාව දැනගත්තොත් ආර්ය මාර්ගයේ ගමන් කරනවා නම් සම්මාව පුරුදු කරනවා නම් ඒ සම්මාව තුළින් මට පීඩනය එන්න පුළුවන්. එනා මේ ලෝකේ අන්ත දෙකකින් නිර්මාණය වෙච්ච නිසා එකක් දුකකින් පීඩනයක් ඇති වෙනවා. අත්ත කියලා මතානුයෝගයෙන් පීඩනයක් ඇති වෙනවා. කෙලෙස් වලින් පීඩනයක් ඇති වෙනවා. අනිත් එක තමයි කාමසුකල්ලිකානුයෝගයෙන්. එහෙම නැත්නම් කුසලයෙන් අපට පීඩනයක් ඇති වෙනවා. ධර්මකාරණාවලින් අපි මේ පීඩනයට ගොදුරු වෙනවා. මේ අන්ත දෙක තුළින් පීඩන මට්ටම් දෙකක් වෙනවා. සතරමා භූතයාගෙන් ලෝකෙ නිර්මාණය වෙච්ච නිසා ඒක තුළ මට්ටම් හතරක් තියෙනවා. භෞතික වස්තු වලින් පීඩන ඇති වෙනවා, ස්පර්ශ වන ස්පර්ශ වලින් පීඩන ඇති වෙනවා, අපි අවබෝධ කරගන්න දැනගන්න ධර්මකාරණා වලින් පීඩන ඇති වෙනවා, සිතුවිලි වලින් පීඩන ඇති වෙනවා. මෙන්න මේකෙන සතර සටිපට්ඨානෙ අපිට තේරුම් ගන්න පුළුවන් නම් මේකෙන ක්‍රියාවලිය මානසිකත්වය අපිට තේරුම් අරගෙන මේක කමඨාන කොට සතර ඉරියව්වෙන් වඩලා නිදහස් වෙන්න පුළුවන් නම් මේ ලබාපු මිනිසත් භවය තමයි මේ සංසාරයේ අවසාන භවය, ඒකාන්ත වශයෙන්ම රාත් වෙලා පිරිනිවන් පාන භවය. එහෙනම් අපි හැමෝම මේ කමඨාන හොඳට සිතේ ධාරණය කරගෙන මේක වඩන්නට ඕනේ, පුරුදු පුහුණු කරන්නට ඕනේ. අපි හැමෝටම මාර්ගය දැන් හම්බ වුණා. දැන් අපි වඩන්නට ඕනේ, වඩපු දේ නිවැරදි කියලා ප්‍රත්‍යක්ෂ කරන්නට ඕනේ. ඒක කායානුපස්සනාවෙන් වඩනවා නම්, භෞතික දේවල් වල නිදාස් වෙනවා නම්, ඒ කියන්නේ ඒකාන්ත වශයෙන්ම සෝතාපන්න වෙනවා. එහෙම නැතුව ස්පර්ශයන් තුලින් ඒ වේදනාව තුලින් යා නිදාස් වෙනවා නම්, ඒ වේදනාවේ පීඩණයෙන් යා නිදාස් වෙනවා නම්, ඒ කාන්ත වශයෙන්ම සකු르දාගාමි වෙනවා. ධර්මකාරණා ගනුදෙනු කරනකොට, සම්මා දිට්ඨි වඩනකොට, ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු පුහුණු කරනකොට, යම් යම් තාඩන පීඩන එනවා නම්, ධර්මකාරණා තේරුම් යනකොට, ඒක හැමෝටම කියන්න ඕනේ, තාම මට ප්‍රත්‍යක්ෂ වුණේ නැහැ. තමන්ට තේරිච්ච හැම ධර්මකාරණාවක්ම කියලා රාතන් වහන්සේලා අදන්න ඕනේ කියලා හිතනවා. හැබැයි තාම මම රාත් වෙලා නැහැ, මම පුසුජනයි. ඒක කියන්නේ අර කලන්තය ඇදිලාලු බඩගින්නේ. ඒ මිනිස්සු අනිත් මිනිස්සුන්ට කෑම බෙදනවලු. පිඟාන තියේදී වෙනතනකට කෑම බෙදන්නේ ඇයි? මේ මිනිස්සුන්ට මේසෙ පේන්නෙත් නැහැ, පිඟාන පේන්නෙත් නැහැ. එහෙනම් ඔක්කොමට කලින් මේ මිනිස්සුන් කාලා ඉන්න පාය. එහෙනම් මේකේන හැම ධර්මස්කන්ධය තුළින්ම පීඩණයකට ගොදුරු වෙන්නේ නැත්නම් ඒ කාන්ත වශයෙන් මෙයා ධම්මානුපස්සනා තුළින් අනාගාමි ඵලයටපත් වෙනවා. සෑම සිතුවිල්ලක්ම අපි තුළ ස්පර්ශයක් ඇති කරලා ඒක තුළින් පීඩනයක් ඇති කරනවා. සෑම චෛතසිකයක් තුළම පීඩනය පවතිනවා. ඒ පීඩනය දැනගෙන ඒක සම්මා සතියෙන් නිදාසුනොත්, සම්මා සමාධියෙන් එකෙන් නිදාසුනොත්, ඒක නිරෝධ වුනොත්, ඒ කාන්ත වශයෙන්ම අපි රාත්බෝධියටපත් වෙනවා, නිරෝධ සමාපත්තියටපත් වෙනවා. එහෙනම් මේකේන අවබෝධයේ මේ කමඨාන හොඳට සිතේ ධාරණය කරගෙන මේ මොහොතේ ඉඳලා, මේ ශනේ ඉඳලා, මේ තප්පරේ ඉඳලා පුරුදු පුහුණු කරන්න, අද දවසේ පුළුවන් නම් රාත්‍රිලා පිරිනිවන් පාන්න, සාදු කියලා වැඩනිමා කරන්න, බැරි නම් දවසෙන් දෙකෙන් මේ ආයුෂ කාලය, මේ භවයේ ආයුෂ ඉවර වෙන්න කලින් පුළුවන් තරම් මේක යහපත් ලෙස වඩලා, මේකින කෙලස් පීඩණයෙන්, මේකින ධර්ම පීඩණ නිදාසෙලා, මේ ලබාපු මිනිසත් භවයේ රාත්‍රිලා පිරිනිවන් පාන්න, මේ අවබෝධයේ ධර්මස්කන්ධය අපි සියලුම දෙනාගේ පිරිනිවීම පිණිස හේතු වේවා, වාසනාම වේවා කියලා සාදුකාරයක් කියන්නේ සියලු දෙනාටම තෙරුවන් සරණයි.